नमस्कार वेवा बुदुर्वनत समदा बुदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनत समदा सदहं शरणयामि नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि नमस्कार वेवा तुनुर्वनत समदा तिसारन शरणयामि साधु साधु साधु श्रद्धावंत पिंगतुनि अपि दें इगन गाने विशेष कारणु राशिया कैति देशनावक में बुद्ध देशनावे नाम कीटागिरी सूत्रे कीटागिरी कियन नियम गमेदी බුදුරජාණන් වහන්සේට මේ දේශනාව කරන්නට සිදු වුණේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සමග චාරිකාවේ වඩින කාලයක් තිබුණා ඒ කාලේ දැන් අපි වගේ එකතැන බින්න බැහැපු කාලයක් නොවේ වස් කාලය ආවහම වස් තුන් මාස විතරයි एक तैनक इन्नी एक आले उन्न बनबावना करकन दैन्यमन में इड़ कड़न दीपल अपिली आगेन नडु हब की आगेन इन्नी एक आले हिमने एक आले मास तुनक एक तैनक वासे करनवा वास काले इट पासी चारिका वेवा दिनो देवमिनिस लोक आट हित सुपिनिस अन्य चारिका वेवा दिद्दी දිනක් බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ සමග වැඩම කරපු භික්ෂුන් වහන්සේලා අමතලා මේ විදියට වදාලා පින්වත් මහණෙනි මම මේ දානි වළඳන්නේ රාත්‍රී ආහාරය ගන්නෙ නැතුවයි ඒ නිසාම මට හරි පහසුයි රෝග පීඩා අඩුයි කරදර අඩුයි කාය බලේ තියෙනවා මාණෙනී ඔබත් රාත්‍රී ආහාරයෙන් තොරවම දානි ගන්න ඕන. එතකොට රෝග පීඩා අඩුයි, කරදර අඩුයි, කාය බලේ තියෙන හරි පහසුයි ජීවිතේ. භික්ෂු සංඝයාට බුදුරජාණන් වහන්සේ ඔය විදිහට වදාලා. මොකද බුදුරජාණන් වහන්සේ සරණ ගියපු ඒ ශ්‍රාවක පිරිස නිතරම සැදී පැහැදී සිටියා මොකක්ද? බුදුරජාණන් වහන්සේ යමක් ප්‍රකාශ කරනවාද ඒක අනුගමනය කරන්න එපා කියනවාද ඒක නොකර ඉන්න ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයන් නිතර සූදානමින් හිටියා ඉතින් මේ ස්වාමින් වහන්සේලා බොහොම සතුටු වුණා මේකට සතුටු වෙලා එහෙමයි භාග්‍යවතුන් වහන්සේ කියලා පිළි අරගෙන ඒ විදිහටම කළා ඔන්න මේ චාරිකාවේ වඩිමින් අර මේ දේශනාව කරපු නගරයට බුදුරජාණන් වහන්සේ වැඩියා. මොකක්ද මේ නගරය? කීටාගිරි. මේ කීටාගිරි කියන නගරේ වාසය කරනවා භික්ෂුන් වහන්සේලා. ඉතින් වාසය කළ අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනමක් වාසය කළා. ඉතින් භික්ෂුන් වහන්සේලා අර බුදුරජාණන් වහන්සේ සමග චාරිකා වැඩිය භික්ෂුන් වහන්සේලා දිනක් සවස ගියා මේ ස්වාමින් වහන්සේලා හම්බ වෙන්න. කවද? අර අස්සජී පුනබ්බසුක කියන භික්ෂුවන්. හම්බෙන්න ගිහිලා කියනවා ආයස්මතුන් වහන්සේ දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් වැළකීලා දානි ගන්නේ භික්ෂු සංඝයාත් රාත්‍රී භෝජනයෙන් වැළකීලා දානි ගන්නේ මේ නිසා රාත්‍රී භෝජනයෙන් වැළකී දානමාන ආදී ගන්නා නිසා රෝග පීඩා අඩුවෙන් සැහැල්ලුවෙන් කාය බල ඇතුව පහසුවෙන් ජීවත් වෙනවා. ඒ නිසා ආයුෂ්මතුන් වහන්සේ ඔබ වහන්සේලාටත් රෝග පීඩා අඩුවෙන් ඊළඟට සැහැල්ලුවෙන් කාය බල ඇතුව පහසුවෙන් ජීවත් වෙන්නට පුළුවනි. ඔබ වහන්සේලාත් රාත්‍රී ආහාරයෙන් වෙන් වෙලා දානි ගන්න කියලා ප්‍රකාශ කළා. එතකොට මේ අස්සජී පුනබ්බසුක භික්ෂුවන් කියනවා හා එහෙම කොහොමද? අපි නම් එහෙම නෙවෙයි. අපි නම් හවහටත් වළඳිනවා. රැටත් වළඳිනවා. උදේටත් වළඳිනවා. එහෙම වළඳලා ඔය කියන ආනිසංසත් අපිට තියෙනවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී බුදුරජාණන් වහන්සේගේ අදහසට කීකරු නැති අය හිටියා නම් එකල එබඳු අය හිටියා නම් මෙකල කවර කතාද? එතකොට මොකද වුනේ කිව්වා මේ අපි මේ මේක හරි කතාවක් කියන අපිට මේ ජීවිතේදී මේ ලැබෙන මේ දැන් ලැබෙන මේ වාසිය අතහැරලා පස්සේ ලැබෙනව හොයන්නේ කවුද? මේ හාමුදුරු කියන අන්න බලන්න හැටි. අහ හොඳයි කියලා දැන් බුදු අර ස්වාමීන් වහන්සේලාට බැරි වුණා මේ දෙන්නට හේතු ගන්නන්න මේ අදහසේ සාධාරණකම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට අර භික්ෂුන් වහන්සේලා වැඩියා. වැඩලා කිව්වා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපිට හරි වැඩක් වුණාද? අපි ගිහින් කියා හිටිය අස්සජී පුනබ්බසුක භික්ෂූන්ට ආයස්මතුන් වහන්සේ දැන් භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයා රාත්‍රී භෝජනයෙන් වැළකීලා දම්පැන් පිළිගන්නවා. මේ නිසාම ආබාධ රහිතව සැහැල්ලුවෙන් යුක්තව කාය බලයෙන් යුක්තව පහසුවෙන් වාසය කරනවා. ආයස්මතුන් වහන්සේ ඔබ වහන්සේලා මේ විදියට ආබාධ රහිතව සැහැල්ලුවෙන් කාය බලෙන් යුත් පහසුවෙන් ඉන්න ඕන නම් බුදුරජාණන් වහන්සේ දැන් අපට පෙන්වා දීපු පිළිවෙලට රාත්‍රී භෝජනෙන් වැළකීලා දානි ගම්මු කියලා කිව්වම එහෙම කොහොමද කරන්නේ? අපි නම් හවහටත් ගන්නවයි, රැටත් ගන්නවයි, උදේටත් ගන්නවයි. අපි මේ දැන් දැන් ලබන්න තියෙන දේවල් ගන්නවා මිසක් ඒ පස්සේ දේවල් අපට ඕන නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි එහෙනම් ඒ භික්ෂූන් දෙනවට එන්න කියන්න ශාස්ත්‍රුන් වහන්සේ ඔබට කතා කරනවා කියලා යවන්න පණිවිඩය භික්ෂූකට. භික්ෂුන් වහන්සේ තමන් ගිහිල්ලා කියා හිටියා ඔන්න මේ දෙනම කවුද? අස්සජී පුනබ්බසුක කියන මේ භික්ෂූන් බුදුරජාණන් වහන්සේව බැහැදකින්ට ඇවිල්ලා වන්දනා කරලා පැත්තකින් වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි හැබැයිද මේ කාරණාව? තමුනාසිලා ගාවට මේ භික්ෂූන් වහන්සේලා ඇවිදිලා මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළාද? ආජ්මුතුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ රාත්‍රී භෝජනයෙන් වැළකීලා සිටින්නේ භික්ෂු සංඝයාත් රාත්‍රී භෝජනයෙන් වැළකීලා සිටින්නේ ඒ නිසා භාග්‍යතුන් වහන්සේ භික්ෂු සංඝයාත් ආබාධ අඩුවෙන් සැහැල්ලුවෙන් යුක්තව කාය බලයෙන් යුක්තව පහසුවෙන් වාසය කරනවා. ඒ නිසා ඔබ වහන්සේලාත් රාත්‍රී භෝජනයෙන් වැළකීලා ආහාර ගන්න. එතකොට ඔබ වහන්සේලාටත් ආබාධ රහිතව සැහැල්ලුවෙන් කාය බලයෙන් පහසුවෙන් වාසය කරන්න පුළුවනි කියලා ප්‍රකාශ කරපු වෙලාවේදී ඔබ වහන්සේලා මෙන්න මෙහෙම ප්‍රකාශ කළා කියන හැබෑද? අනේ ආයිකුදින අපි නම් හවහටත් වළඳිනවා, රැයටත් වළඳිනවා, උදේටත් වළඳිනවා, අපිට ඔය කියන ආනිසංස එහෙම කාලා බීලා අපිට තියෙනවා දැන්. ඒ නිසා මේ දැන් දැන් ලැබෙන එක ගන්නවා මිසක් අපි මේ පස්සේ වෙන්නේම ඕනේ නැත. මෙහෙම ප්‍රකාශ කළාද? එතකොට මේ වික්ෂුන් වහන්සේලා කියා හිටියා එහෙමයි ස්වාමීනි. හොඳකුත් තියෙනවා නේ. දැන් මොකද්ද? ඔව්. නැත්තම් කියන්නේ අපි දන්නේවත් නැහැ කිය වර්තමානයේ අහුවන. අපි දන්නේවත් නැහැ කිය අපි දන්නේ නැහැ මතකත් නැහැ කිය. දැන් මේ ස්වාමීන් වහන්සේලා කියනවා එහෙමයි ස්වාමීනි. අන්න එතන ඉඳලා තමයි බුදුරජාණන් වහන්සේගේ දේශනේ පටන් ගන්න. හරි ලස්සන දේශනාවක්. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා දැන් අර අස්සජීපුනබ්බ සුඛලා එක පැත්තක ඉන්නවා. අනිත් පැත්තේ ඉන්නවා මේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට අනුකූලව ජීවත් වෙන පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ අමතුවයි භික්ෂු සංඝය අමතලා අහනවා මහණෙනි මම මෙන්න මේ විදිහට බණ කියලා තියෙන බව ඔබ දන්නවාද? මේ මිනිස්යන් විඳිනවා සැප දුක් උපේක්ෂා විඳින්. මේ සැප දුක් උපේක්ෂා විඳින් විඳිද්දි අකුසල් පිරිහිනවා කුසල් වැඩෙනවා කියලා මම ওই විදිහට දේශනා කරලා තියෙනවා. දැන් මේ නූලට අහන්නේ දසමිට අහන උත්තර ප්‍රශ්න. භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා ස්වාමීනි එහෙමනම් දේශනාවක් ගැන අපි අහලා නැහැ. මොකද්ද මිනිස්සෙක් යම් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂා විඳීමක් විඳිනවා නම් ඒ නිසා අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා කියලා කාරණාවක් ගැන නම් අපි අහලා නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා හොඳයි මහණෙනි. නමුත් මම මෙන්න මේ විදිහට දේශනා කරලා තියෙනවා මේ කාරණාව. කොහොමද මේ මිනිසුන්ට මේ මිනිසයන්ට විඳින්න ලැබෙනවා සැප? ඇතම් සැප තියෙනවා විඳින්න ගියොත් අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා. ඇතම් සැප තියෙනවා විඳිනකොට අකුසල් පිරිනවා කුසල් වැඩෙනවා. ආන් එහෙම දේශනා කරලා තියෙන බව දන්නවද කියලා ඇහුවා. එසේ භාග්‍යවතුන් වහන්සේ එහෙමනම් දේශනා කරලා තියෙනවා මිනිස්යන්ට විඳින්න තියෙනවා දුක්. මේ දුක් විඳින්න ගියාම ඇතම් දුක් තියෙනවා අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා. ඇතම් දුක් තියෙනවා අකුසල් පිරිනවා කුසල් වැඩෙනවා. මිනිස්යන්ට විඳින්න ලැබෙනවා උපේක්ෂා විදීන්. ඇතම් උපේක්ෂා විදීන් තිබෙනවා ඒවා විඳින්න ගියොත් අකුසල් වැඩෙනවා කුසල් පිරිහෙනවා. ඇතන් උපේක්ෂා විදීන් තියෙනවා විඳින්න ගියොත් අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා. ඔන්නම අහලා තියෙනවද කියලා අහනවා. එසේ භාග්‍යවතුන් වහන්සේ ඔහොමනම් අපි අහලා තියෙනවා. බොහොම හොඳයි කියනවා. කියලා බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මෙන්න මෙහෙමයි. දැන් මම ප්‍රකාශයක් කරනවා. තථාගතයන් වහන්සේ ප්‍රකාශයක් කරනවා මොකද්ද? මේ ලෝකයේ තිබෙනවා සැප. සමහර සැප තියෙනවා. ඒ සැප විඳින්න ගියොත් මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා. මහණනි ඔය කාරණේ ගැන මොකද්ද? සමහර සැප තියෙනවා විඳින්න ගියොත් අකුසල් වැඩෙන වග කුසල් පිරිහින වග. මහණනි මං ඒ කාරණේ අවබෝධ කළ නැත්තම් ඒක මම දැක්කි නැත්තම් ඒක මම නුවණින් අවබෝධ කළේ නැත්තම් සාක්ෂාත් කළේ නැත්තම් ප්‍රඥාවෙන් ස්පර්ශ කළේ නැත්තම් එබඳු එකක් මා කිව්වොත් ගැළපෙයිද? නොදන්නා දෙයක්. භික්ෂුන් කෝ නෑ ස්වාමීනි ගැළපෙන්නේ නෑ කිව්වා. මහණෙනි මා අවබෝධයෙන්මයි මේක මං දැකලා නුවණින් සාක්ෂාත් කළා ප්‍රඥාවෙන් ස්පර්ශ කළයි මා මේ ප්‍රකාශ කරන්නේ. ඇතැම් සැප තියෙනවා ඒ සැප විඳින්න ගියොත් අකුසල් රැස් වෙනවා කුසල් පිරිහෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ සැප අතාරින්න. මොනවද ඒ සැප? සමහරු ප්‍රාණඝාතී කරලා සැප විඳින්න හදනවා. බුදුරජාණන් වහන්සේ වදාළා ඒ සැප අතාරින්න. සමහරුන්ට පුළුවන් හොරකම් කළ කොමිස් ගහලා හොඳට කාලවිල සැපසී ඉන්න බුදුරජාන් වහන්සේ වදාළා එතකොට අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා ආ ඒ සැප අතාරින්න සමහරුන්ට පුළුවන් සල්ලාල කමෙහිදීල සැප විඳින්න බුදුරජාණන් වහන්සේ වදාළා ඒ සැප අතාරින්න අකුසල් වැඩෙනවා කුසල් පිරිනවා සමහරුන්ට පුළුවනි බොරු කියලා කේලම් කියලා සැප විඳින්න ඇයි එයාට සලකනවනේ බුදුරජාණන් වහන්සේ වදාළා අතාරින්න ඒ සැප සමහරුවේ බීල කුඩු ගහලා සැප හොයන බුදුරජාණන් වහන්සේ වදාළා අකුසල් වැඩෙනවා ඒකෙන් කුසල් පිරිනවා අතාරින්න ඒ සැප බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මේ කරුණ දේශනා කරන්නේ අවබෝධයෙන්මයි බලන්න බුදුරජාණන් වහන්සේගේ මේ දේශනා කුසලතාව ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඇතම් සැප තියෙනවා ඒ සැප පුරුදු කරන්න ඕන ඒ සැප පුරුදු කරන්න කුසල් වැඩෙනවා ඒ සැප සේවනය කරන එකට කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා මහණෙනි මේ අකුසල් පිරින කුසල් වැඩෙන මේ සැප ගැන තථාගතයන් වහන්සේ දන්නේ නැත්තම් දැකලා නැත්තම් අත්දැකලා නැත්තම් සාක්ෂාත් කරලා නැත්තම් ප්‍රඥාවෙන් ස්පර්ශ කරලා නැත්තම් එබඳු නොදන්නා දෙයක් ගැන කියන්න ගියොත් ගැළපෙයිද කියලා අහනවා ගැළපෙනවද උන්වහන්සේට ගැළපෙන්නේ නැහැ ඒක බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි මම මේක අවබෝධයෙන්මයි මම මේ දැකලාමයි මේක අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මොකද්ද සැප තියෙනවා ඇතන් සැප ඒවා සේවනය කරනකොට ඔව් කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා මොනවද සමාධියෙන් ඇතිවන්නා වූ සැප ධාර්මික ජීවිතයේ තුලින් උපදව ගන්නා වූ සැප ගුණ ධර්ම දියුණු කිරීමෙන් උපදව ගන්නා වූ සැප ආනේ සැප බුදුරජාණන් වහන්සේ වදාළමක් කරන්න කියලාද ඒව ඇති කර ගන්න කිව්වා ඒ සැප උපදව ගන්න කිව්වා ඒ සැප තුල ඉන්න කිව්වා එතකොට මොකද වෙන්නේ සැප තුල ඔව් කුසල් වැඩෙනවා අකුසල් පිරිනවා දැන් සමාධි සැපවල තියෙනවා ඔය පංච නීවරණ යටපත් කරලා පංච නීවරණ බැහැර කරලා ප්‍රීතිය සැපේ තියෙන විතක් විචාර සහිත ප්‍රීති සැපේ තියෙන චිත්ත ඒකාග්‍රතාවය තියෙන සමාධිය වඩනවා සැප ඒවෙන් ලැබෙනවනේ සැප ඒ කියන්නේ මිනිස් ලෝ අපිට සල්ලි වේදම් කරලා කවදාවත් ගන්න බැරි සැප මේ සමාධිය තුලින් ගන්න පුළුවන් ආන්ගේ සැප ලබන්න කියනවා එතකොට අකුසල් පිරිහිනවා කුසල් වැඩෙනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි සමහර දුක් තියෙනවා ඒ දුක් විඳවන්න ගියොත් අකුසල් වැඩෙනවා කුසල් පිරිහිනවා ඒ කාරණේ දන්නේ නැත්තම් දකින්නේ නැත්තම් ඒක ප්‍රත්‍යක්ෂ කළ නැත්තම් ඒක අත්දැකලා නැත්තම් ප්‍රඥාවෙන් ස්පර්ශ කළ නැත්තම් ඒක නිකම්ම නිකං කියවනක් හෙලිට කියාගෙන ගියොත් ගැලපෙයිද කියලා හැම ගැලපෙනවද ගැලපෙන්නේ නැහැ දුක් තියෙනවා ඒ දුක් පුරුදු කරන්න එපා කියනවා මොකද අකුසල් වැඩෙනවා කුසල් පිරිනව මොනවද අත්ථ කෙලමතාන යෝග්‍ය දුක කායිකෝ දුක් විඳිනවා ඒ කාලේ හරියට දුක් විඳිනවනේ නොයේක් දේවල් කරනවා මිනිස්සු ඒ කාලේ දැනුත් මිනිස්සු නොයේක් දුක් විඳිනවා සමහරු මේ සතුම් මැරීමට දුක් විඳිනවා හොරකම් කරනවා දුක් විඳ විඳ නොයේක් ආකාරයේ දුක්ඛිත ජීවිත ගෙවනවා ඒ දුක් විඳින ආකාරය මත එයාට මොකද්ද සිදුවන්නේ අකුසල්මයි රැස් කරන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මේක අතාරින්න ඒ දුක් විඳින්න අතාරින්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළා සමහර දුක් තියෙනවා කමක් නෑ කිව පුරුදු කළාට ඒ දුක් සේවනය කිරීමෙන් අකුසල් පිරිහෙනවා කුසල් වැඩෙනවා මහණෙනි මම මේක දැකලා නැත්තම් දන්නේ නැත්තම් නුවණින් ප්‍රත්‍යක්ෂ නොකොට කියන්න ගියොත් හරියනවද කියලා අහනවා ගැළපෙනවද කියලා ඇහුවා ගැළපෙන්නේ නැහැ එහෙනම් දැනගෙන දැකලා ප්‍රත්‍යක්ෂ කළා නුවණින් අවබෝධ කළා ප්‍රඥාවෙන් ස්පර්ශ කළා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන සමහර දුක් තියෙනවා කමන්නේ කිව්වා. ඒකට කමන්නේ කිව්වා. අපි දන්නවා සමහරු ඉන්නෝ බොහොම දුකසී ජීවත් වෙනවා. දැන් යාට හොරකම් කළොත් සපසේ ඉන්න පුළුවන්. එයා හොරකම් කරන්නේ නැතුව දුකසී ඉන්නවා. එයාට බොහොම හොඳට සල්ලියම්බ කරන්න පුළුවන් සල්ලාල වුණොත්. එයා සල්ලාල වෙන්නේ නැතුව දුකසී ඉන්නවා. එයාට හොඳට සල්ලි හම්බ කරන්න පුළුවන් ඔය කසිප්පු ජාවාරමකට ඔය මත්යම් මද්ද්‍රව්‍ය ජාවාරමකට අහු වුණොත් හම්බ වුණොත් දැන් ඔය තියෙන ජාවාරම් නමුත් මෙයා කරන්නේ නැහැ. මෙයාට අමාරුවෙන් ඉදිනෙදා අමාරුවෙන් ජීවත් වෙලා දුකසේ ඉන්නවා. නමුත් මෙයාට කුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. දැන් භික්ෂුන් වහන්සේලාට එහෙම අපි ගත්තොත් ඔන්න අපි ගමු තුන් ඔය බොහෝම සරලව චාම්ම ජීවිතයේ ගෙවා ගන්න පුළුවන්. හැබැයි දුකයි. නමුත් ඒ දුක්ුණාට කුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. නමුත් ඔන්න බිස්නස් කරන්න පුළුවන් එක එක ඒවා. අධාර්මික දේවල් කරන්න පුළුවනි. නමුත් ඒවා කළා කියලා මොකද වෙන්නේ? අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවා. නමුත් දුකසිය හිටියා කියලා එයාට පාඩුවක් නැහැ. මොකද හේතුව? කුසල් වැඩෙනවා, අකුසල් පිරිනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආන්නික ඒ දුක තෝරගත්තට ගමන් නැහැ කිව්වා. එහෙනම් අපි ප්‍රධාන අවධානයක් යොමු කරගත යුතුයි, යොමු කොට තිබිය යුතුයි එක දෙයකට. මොකද්ද? කුසල් අකුසල් ගැන. යමක් කරා ගිහින් අකුසල් වැඩෙනවා නම් අපි ඒක අතාරින්න ඕන. යමක් කරා ගින් අකුසල් වැඩෙනවා නම් කුසල් පිරිනවනම් අපි අතාරින්න ඕනේ. යමක් කරා ගින් කුසල් වැඩෙනවා නම් අකුසල් පිරිනවනම් අන්න ඒක අපි කරන්න ඕන. බුදුරජාණන් වහන්සේ ළඟට වදාලා මහණෙනි මධ්‍යස්ථ විඳීම තියෙන උපේක්ෂාවක් තියෙනවා. ඒ උපේක්ෂාව තුළ ඉන්න ගියොත් අකුසල් වැඩෙනවා, කුසල් පිරිනවනවා. මොකද්ද ඒ? මේ සාමාන්‍ය ජීවිතයේ තියෙන මේ මෝහයෙන් වැඩ කරන එක. ඉතින් උන්වහන්සේ දේශනා කළා, උන්වහන්සේ අවබෝධයෙන් දන්නවා ඒක එහෙම වෙනවා කියලා. ඒ නිසා නොදැන කිව්වොත් ගැලපෙන්නේ නැහැ. දැනගෙන කියන්නේ. දැන් ওই සාමාන්‍ය ජීවිතයේ ගත කරන මිනිස්සෙක් මොනතරම් මධ්‍යස්ථව හිටියත් එයාට අකුසල් පිරිහීම, කුසල් වැඩීම වෙන්නේ නැහැ. එහෙම වෙන්න නම් සමාධියක් තුළ හිත මධ්‍යස්ථ කරන්න ඕනේ. සමාධියක් තුළ හිත මධ්‍යස්ථ කරන්න මොකද වෙන්නේ? අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. අන්නේ විදර්ශනාව තුළ හිත මධ්‍යස්ථ කරන්න ඕනේ. අන්න එතකොට අකුසල් පිරිහෙනවා, කුසල් වැඩෙනවා. ඒක කරන්න කියනවා. දැන් මෙහෙම කියන්න හේතුව තමයි අර හාමුදුරුවෝ අර මේ රැට වළඳන්න බලාපොරොත්තු වෙන්නේ මුගේටදී. ඔය පොඩ්ඩක් සැපක් ලබන්නනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඒක අකුසල් වැඩෙනවා නම්, කුසල් පිරිහෙනවා නම් ඒක අතාරින්න කියලා මේ තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට වදාළ මහණෙනි අප්‍රමාදී වීමයි කළ යුත්තේ. මොකද කරන්න තියෙන්නේ? ඊළඟට උන්වහන්සේ වදාළ සීළු දිනම අප්‍රමාදී විය යුතුනේ. අප්‍රමාදී වෙනවා කියන්නේ මොකද්ද? ප්‍රමාද වෙන්නේ නැතුව ඉන්න. ප්‍රමාද වෙන්නේ නැතුව ඉන්නවා කියන්නේ මොකද්ද? ඈ? කරන්න ඕන දේ මොකද්ද කියලා හරියට තේරුම් අරගෙන මේ ධර්මයේ හැසිරීමේදී ධර්මයේ හැසිරීම අංක 1ට ගැනීම අප්‍රමාද වීම කියන්නේ. ඔන්න කෙනෙක් ඉන්නවා, එයා ඔන්න ඉගෙන ගන්නවා. දැන් ධර්මයේ සීල් රැකෙලි ධර්මයේ ඉගෙනෙලි ඒ කතාවල් නැහැ. එයා සාමාන්‍යයෙන් ඔන්න රස්සාවකට ඔන්න ඉගෙන ගන්නවා, මහන්සිය වී ඉගෙන ගන්නවා. ඉතින් එයා කල්පනා කරන මේ විභාග ටික පාස් කරනකම් මගේ හිස රදේ. මේ ඔක්කොම සැහැල්ලු වෙනවා මට මේ විභාගේ පාස් කරගත්තාම. දැන් ඒ වෙනුවෙන් තමයි එයා මහන්සි වෙනවා. ඊට පස්සේ ඔන්න විභාගේ පාස් වුණා. ඊට පස්සේ මොකක්ද එයාගේ හිස රදේ? රස්සාවක්. අනේ මන් රස්සාවක්ද හැම තැනටම දානවා, විල්ලුම් පත්‍ර දානවා, හම්බ වෙන්න යනවා. ඔන්න ධම්මයා කල්පනා කරන මේ රස්සාවක් හොයාගන්නකම්. දැන් ඒ වෙනුවෙන් කැප වෙනවා. ඔන්න රස්සාවක් හම්බ වුණා. ඊට පස්සේ කල්පනා කරනවා මේ මටම කියලා තැනක් තියෙනවා නම් තමයි හොඳ. එයා මොකද කරන්නේ?

ඔවුන් ඊට පස්සේ කියන හීනින් පෙවුනා කියලා. කන්න ඉල්ලුවා කියලා. එනු බයිනවා ඊට පස්සේ මේ මල කරදරේ මෙරිලාවත් අපට නිදහසක් නැත. අන්න මේ යන රටාව මේ. ඒක ප්‍රමාදේද අප්‍රමාදේද? ඒකට කියන්නේ ප්‍රමාදය. මේ වගේම ස්වාමීන් වහන්සේලාටත් වෙනවා. ඔන්නේ පන්සල් හදන්න, ස්ථාන හදන්න, ගෝල බාලයෝ හදන්න, ගේට්ටු හදන්න, තොරන් හදන්න. ඔන්න මුළු ජීවිතේම කැප කරලා පස්සේ යා ගොඩිය එච්චර ඇති. මැරිලා පන්සල්ට එනවා. මොකවත් නෑ ලබාගත්ත. ඒ මොනවද? ප්‍රමාදය. බුදුරජාණන් වහන්සේ වදාළ කළ යුත්තේ අප්‍රමාදී වීමයි. බුදුරජාණන් වහන්සේ වදාලා අප්‍රමාදී වෙන්න ඕන තියත් ඉන්නවා. බයක් වෙන්න නැති. කවුද? රහතන් වහන්සේලාට විතරයි කියනවා මේ. උන්වහන්සේ වදාලා මේ ප්‍රශ්නයක් නැත්තේ. අනි සියලු දෙනා අප්‍රමාදී වෙන්න ඕන කරුණු තුනක් සම්බන්ධයෙන්. මොකද්ද? අනුලෝමිකානි සේනාසනානි පටිසේවමාන ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ඉන්න ඕන. පළවෙනි කරුණ අප්‍රමාදී වීමට ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ජීවත් වෙන්න ඕන. දෙවෙනි කරුණ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. බලන්න කල්යාණ මිත්‍රයා කොච්චර පිහිට වෙනවද. කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. තුන්වෙනි කරුණ ඉන්ද්‍රිය සමකරමින් දියුණු කරන්න ඕනේ. මොනවද මේ ඉන්ද්‍රිය කිව්වේ? ශ්‍රද්ධාව, වීරිය, සිහිය, සමාධිය, විදර්ශනා ප්‍රඥාව. මෙන්න මේවා අඩු වැඩිකම් හොයලා බලලා වැඩි ඒවා ගන්නට ඒ අඩු ඒවා දිනු කර කර දිනු. දැන් සමහරවන්ට ශ්‍රද්ධාව තියෙනවා, වීරිය මදි. එයා මොකද එහෙනම් කරන්න ඕනේ? වීරිය දිනු කරන්න. සමහරවන්ට වීරිය දිනු කරන්න තියෙන බාධාව 100 පීටන්නේ නැහැ. එයා මොකද කරන්න ඕනේ? 100 පීටන්න ඕනේ. සමහරවන්ට සමාධිය නැහැ. ඒක සමාධිය දිනු කරගන්න. සමහරවන්ට නෝණින් විමසන්නේ නැහැ. විමසීම දිනු කර. මේක තමයි ඉන්ද්‍රිය ධර්ම දිනු කරනවා කියන්නේ. අන්න එතකොට ඒ සියලු දෙනාට අප්‍රමාද ඵලය, අප්‍රමාදී වීමෙන් ලබන්නා වූ ප්‍රතිඵලය වන අරහත්ත්වයේ අවබෝධ කරගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, පුද්ගලයන් 7 දිනක් ඉන්නවා ලෝකේ. මේ පුද්ගලයන් 7 දෙනා කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරෙන. මේකෙන් දෙන්නේ රහතන් වහන්සේලා. දෙන්නේ කවුද? රහතන් වහන්සේලා. එක්කෙනෙක් තමයි උබතෝ භාග විමුක්ත. උභය කියලා කියන දෙක. උබතෝ කියන දෙපැත්තෙන්. විමුක්ත කියන නිදහස් වුණ. දෙපසින්ම නිදහස් වුණු රහතන් වහන්සේලා ඉන්නවා. දෙපසින් නිදහස් වුණා කියන්නේ දෙපැත්ත තමයි සමාධියත් ප්‍රඥාවත්. එතර සමාධිය තුල අෂ්ඨ සමාපatti දක්වාම හිත ඉහළට නංගනවා. එතර මේ පැත්තෙන් දියුණු කරනවා. අනිත් පැත්ත විදර්ශනා. විදර්ශනාවෙන් අරහත්ත්වයට දක්වා දියුණු කරනවා. ඒ රහතන් වහන්සේලාට මොකද්ද කියන්නේ? උබතෝ භාග විමුක්ත. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, ආන ඒ ඇත්තන්ට නම් උබතෝ භාග විමුක්ත භික්ෂූන්ට නම් ආය ප්‍රමාද වෙන්න කියලා කාරණාවක් නෑ. තව පිරිසක් ඉන්නවා. තව බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තව කෙනෙක් ඉන්නවා. පඤ්ඤා විමුක්ත. ඒ කියන්නේ සමථය විදර්ශනා කියන දෙකෙන් සමත භාවනාව දියුණු කරනවා හතරවෙනි ධ්‍යානිය දක්වා. අර අරූප සමාපත්ත වලට හිත දියුණු කරන්නේ. එතකොට හතරවෙනි ධ්‍යානිය දක්වා රූප ධ්‍යාන දියුණු කරනවා, විදර්ශනා ප්‍රඥාව දියුණු කරනවා අරහත්ත්වයට දක්වා. එහෙනම් ඊතන මුල් වෙලා තියෙන්නේ මොකද්ද? ප්‍රඥාවමයි. ඒ නිසා කියනවා පඤ්ඤා විමුක්ත. අන්නේ යා අප්‍රමාදී වෙන්න ඕන කියලා කාරණාවක් නැහැ. මොකද අප්‍රමාදීව තමයි යා ඒක කරගෙන තියෙන්නේ. දැන් මේ කී දෙනෙක් ගැන දැන් කිව්වේ අපි? දෙන්නෙක්ගෙන පස් දෙනෙක් ඉන්නවා අප්‍රමාදී විය යුතුම ඒකෙන් එක්කෙනෙක් තමයි කාය සක්ඛී කවුද යා කාය සක්ඛී කියලා කියන්නේ මෙයා සමාධිය වඩනවා අනමුතර අරූප ධ්‍යාන ආදී උපදවල නැහැ ප්‍රඥාවක් දියුණු කළා සම්පූර්ණයෙන් ආශ්‍රව ප්‍රහාණය කළා නැහැ ඇතැන් ආශ්‍රව ප්‍රහාණය කළා තියෙන්නේ අන්නේ කෙනාත් අර කරුණු තුන ඉක්මනට ඉක්මනට කරගන්න ඕනේ කියන මොනවද ඒ කරුණු තුන ගැළපෙන ධර්මයේ හැසිරෙන්න පුළුවන් තැනක ජීවත් වෙන්න ඕන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕන අන්න එතකොට යාටත් මේ ජීවිතේදීම ප්‍රතිඵල ලබන්න පුළුවන් මියා අර රහතන් වහන්සේලා වුණාම ඊළඟට කවුද ඉන්නේ අනාගාමී කිනාගෙනයි මේ කියන්නේ එයාට තමයි පාවිච්චි කරපු නම මොකද්ද කාය සක්ඛී ඊළඟ එක්කෙනා දිඨප්පත්ත කියන්නේ මෙයත් මේ ධ්‍යාන සමාධිය වඩනවා නමුත් ප්‍රඥාවත් ටිකක් දියුණු කරලා තියෙනවා සියලුම කෙලෙස් ප්‍රහාණය කරලා නැහැ මෙයා තථාගත පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය වෝදිඨා හොಂತಿ වෝචරිතා එයා ප්‍රඥාවෙන් දැක දැක නෝනින් හැසිරවීමෙන් හසුරුව හසුරුව තමයි මෙයා ඉස්සරහට යන්නේ මේ කවුද සකදාගාමී එක්කෙනා එයාට බුදුරජාණන් වහන්සේ මෙතනදී පාවිච්චි කරපු නම මොකද්ද දිඨප්පත්ත අන්නේ කෙනා අර කරුණු තුන අප්‍රමාදීව ඇති කරගන්න ඕන මොකද්ද තමන්ට ගැළපෙන සේනාසනවල වාසය කරන්නට ඕන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්නට ඕන ඉන්ද්‍රිය ධර්ම සම කරන්නට ඕන ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා ඊළඟ එක්කිනා සද්ධා විමුක්ත එයත් සමාධියක් වඩනවා ප්‍රඥාවත් සම්පූර්ණ නැහැ නමුත් යම් ප්‍රමාණයකට එයත් කෙලෙස් නසල තියෙනවා ස්වල්පයක් එයාට තියෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවක් නිමිත්තා හෝති මූල ජාතා පතිට්ඨිතා මුල් බැසගෙන හොඳට පිහිටලා තියෙනවා ශ්‍රද්ධාවක් කවුද මෙයා සෝතාපන්නෙක් කෙනා එයාට බුදුරජාණන් වහන්සේ මෙතන දාපු නම මොකද්ද සද්ධා විමුක්ත අන්න එයා අර කරුණු තුන සේවනය කරන්න ඕන මොනවද ඒ ධර්මීය ඇසිරින්න පුළුවන් තැන්වල ඉන්න ඕන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන ඉන්ද්‍රිය ධර්ම දියුණු කරන්න ඕන ඊළඟ එක්කෙනා ධම්මානුසාරි ඊළඟ එක්කෙනා කවුද එයා සමාධිය දියුණු කරමින් හිටියාට ඒක සම්පූර්ණ කරගෙන නැහැ ප්‍රඥාවෙන් කෙලෙස් නසලත් නැහැ නමුත් මෙයා මොකද කරන්නේ තථාගත පවේදිතා චස්ස ධම්මා පඤ්ඤාය මත්තසෝ නිඥානං කමන්ති එයා මොකද කරන්නේ ප්‍රඥාවෙන් එයාට දැනෙන කියන්නේ තේරුම් ගන්න මහන්සි ගන්නවා එයාට ධම්මානුසාරී වීම ධර්මයේ හැසිරීම පිණිස එයාට යම්කිසි වැටහීමක් තියෙනවා ඒ වගේම එයාට මේ ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා මොනවද ඉන්ද්‍රිය ධර්ම පහ සද්ධා විරිය සති සමාධි පඤ්ඤා මේ පහ තියෙනවා බුදුරජාණන් වහන්සේ වදාළ මෙයාට අර කරුණු තුන ඉක්මනින්ම කරන්න ඕනේ මොකක්ද ඒ කරුණු තුන ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයක් හදාගන්න ඕන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන ඉන්ද්‍රිය ධර්ම සමත්වයෙන් දියුණු කරන්න ඕන අන්න එතකොට යා මේ ධර්ම මාර්ගය සම්පූර්ණ කරගන්නවා දැන් අපි අප්‍රමාදී වීතයේ හතර දිනක් කිව්වා කාය සක්ඛි දිඨප්පත්ත සද්ධා විමුක්ත ධම්මානුසාරි පස්වෙනි එක්කිනා සද්ධානුසාරි. මෙයා සමාධියක් දියුණු කරන මහන්සි ගන්නවා. ප්‍රඥාව දියුණු කළ ආශ්‍රංශය කළත් නෑ. ඒ කියන්නේ අර කෙලෙස් නසන මට්ටමට ප්‍රඥාව දියුණු වෙලා නෑ. තථාගතේච්ඡස්ස සද්ධාමත්තං හෝති ප්‍රේමමත්තං. හැබැයි ඔහු තුල තියෙනවා තථාගතයන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්, ප්‍රේම මාත්‍රයක්. ඒ නිසාම යාටත් තියෙනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම යාට ඒ தත්ත්වයට ගැලපෙන විදිහට තියෙනවා. ආඥා තමයි අන්තිම හත්වෙනි කෙනා. එයත් අප්‍රමාදී වෙලා ධර්මයේ හැසිරෙන්න පුළුවන් පරිසරයක් ගොඩනගා ගන්න ඕන. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්ට ඕන. ඉන්ද්‍රිය ධර්ම දියුණු කරගන්න ඕන. එතකොට යාටත් ධර්මය අවබෝධ කරගන්න පුළුවන් වෙනවා. මෙච්චරයි ඉන්නේ. සද්ධානුසාරි වෙලාවත් නැත්තම් කෙනෙක් යා මේ ධර්මයට ආපු එක්කෙනෙක් නොවේ. දැන් මේ සද්ධා මත්තම් ප්‍රේම මත්තම් කියන්නේ පොඩි දෙයක්ද ලොකු දෙයක්ද? ලොකු දෙයක්. ඒ මොකද්ද? දැන් මෙයාට තියෙන්න ඕනේ බුදුරජාණන් වහන්සේ ගැන සද්ධා මාත්‍රයක්. කියන්නේ මේක මේ යා කැරකි කැරකි බුදුරජාණන් වහන්සේ ළඟට මෙන්න ඕන. ඒක දැන් මේ කියන જાතියක නෙමෙයි. දැන් සාමාන්‍යයෙන් අපි ගත්තොත් මං කිය ඒක සද්ධා මාත්‍රයක්වත් අපිට තියෙනවා නම් කවදාවත් මේ රටේ මිත්‍යා දෘෂ්ටියට මෙච්චර තැනක් වෙන්න බෑනේ, තියෙන්න බෑනේ. දැන් මේ රටේ කොඩි උස්සලා තියෙන සම්මාදිටියද මිත්‍යාදිටියද? මිත්‍යා දෘෂ්ටියනේ. දැන් බෞද්ධයෝ ගත්තොත් එහෙම බෞද්ධයන්ගෙන් කවුද සද්ධානුසාරී බෞද්ධයෝ කී දෙනාද ඉන්නේ? සද්ධානුසාරී මට්ටමේවත් හොයාගන්න අමාරු ශ්‍රාවකයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළා මහණෙනි ඔන්න ඔය පිරිස අප්‍රමාදී වෙන්නට ඕනේ. දැන් අපි කිව්වා අපි සද්ධානුසාරි වෙනවා කියලා. එහෙනම් අපිත් මොකද කරන්න ඕනේ? අප්‍රමාදී වෙන්න ඕනේ. දැන් ගෙදර නම් ඉන්නේ, ගෙදර පරිසරය හදා ගන්න ඕනේ කොහොමද? ධර්මයේ හැසිරෙන පරිසරයක් හදා ගන්න ඕන. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම සම කර කර දියුණු කරන්න ඕනේ. මේවා කරන්න ඕනේ ඉන්න තැනක ඉඳලා. අන්න එතකොට ධර්මයේ හැසිරෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි මේක පටන් ගත්ත තැනම අරහත්ත්වය ලැබෙන්නේ නැහැ. මේක තිබෙන්නේ අනුපුබ්බ සික්ඛා. ක්‍රමක්‍රමයෙන් පුහුණු වෙන්න ඕන. අනුපුබ්බ කිරියා. මේක ක්‍රමක්‍රමයෙන් කරගෙන යන්න ඕන. අනුපුබ්බ පටිපදා. මේ ක්‍රමක්‍රමයෙන් ප්‍රතිපදාවේ දෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ අහන මහණෙනි කොහොමද මේ ක්‍රමක්‍රමයෙන් මේක කරගන්නේ? මේ හික්මන එක බොහොම ලස්සනට විස්තර කරනවා. මේක හොඳට මතක තියාගන්න. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා සද්ධා ජාතෝ උපසංකමති. ඉස්සලයාට මොකක්ද ඇතිවන්නේ? ශ්‍රද්ධාව. කවුරු ගැනද? බුදුරජාණන් වහන්සේ ගැන ඔන්න ශ්‍රද්ධාව ඇති වුණා. ශ්‍රද්ධාව හටගත්තා යා තුල. දැන් යා මොකද කරන්නේ? උපසංකමති. අන්න කල්යාණ මිත්‍රයන් හොයාගෙන යනවා. එතකොට කල්යාණ මිත්‍රයන් හොයාගෙන ඉන්න නම් මොකක්ද යාට ඇති වෙන්න ඕනේ? ශ්‍රද්ධාව ඇති වෙන්න ඕන. සද්ධා ජාතු උපසංකමති. කල්යාණ මිත්‍රයන් හොයාගෙන යනවා. උපසංකමන්තෝ පෛරුපාසති. හොයාගෙන ගිහිල්ලා හිට ඇසුරු කරනවා. දැන් මේ කරන්නේ ඒක තමයි. කල්යාණ මිත්‍රයන් හොයාගෙන ආවා. සද්ධා ජාතෝ. සද්ධාව හටගත්තා. කල්යාණ මිත්‍රයන් හොයාගෙන ආවා. දැන් මේ උදේ ඉඳලා මේ මොකද්ද කරන්නේ? ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා මේ. උපසංකමන්තෝ පෛරුපාසති. කල්යාණ මිත්‍රයන් ඇසුරු කරනවා. පෛරුපාසන්තෝ සෝතංගෝදහති. ඇසුරු කරනකොට කල්යාණ මිත්‍රයන්ව සමන් යමාගෙන ඉන්නවා. කංගෙමු කරගෙන ඉන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? ඕහිත සෝතෝ කං යමාගෙන ධම්මං සුනාති ධර්මය අහනවා. අන්න බලන්න මේකයි ක්‍රමක්‍රමයෙන් ඇති වෙනවා කියන්නේ. කං යමාගෙන ධර්මය අහනවා. සුත්‍රා ධම්මං ධාරේති ඒ අහපු ධර්මය මතක තියා ගන්නවා. ධතානං ධම්මානං අත්ථං උපපරික්ඛති මතක තබා ගත්තා වූ ධර්මයෙහි අර්ථ නුවණින් විමසන්න පටන් ගන්නවා. අත්තං උපපරික්ඛතෝ ධම්මා නිජ්ජානං කමන්ති නුවණින් විමසනකට විමසනකට මේකේ අර්ථ ධර්මය තේරෙන්න පටන් ගන්නවා. ධම්ම නිජ්ජානක්ඛන්තියා සති ධර්මයේ තේරෙන්න පටන් ගන්නකොටම චන්දෝ ජායති මෙයාට ලොකු කැමැත්තක් ඇති වෙනවා මේක පුරුදු කරන්න. ධර්මයේ හැසිරෙන්න කැමැත්තක් ඇති වෙනවා. චන්ද ජාතෝ උස්සහති කැමැත්තක් ඇති වුණාට පස්සේ ධර්මයේ හැසිරෙන්න උත්සාහ කරනවා. අපි ගත්තොත් සතුන් මරපු එක්කෙනා ඒක නවත්තනවා. හොරකම් කරපු එක්කෙනා ඒක නවත්තනවා. සල්ලාල එක්කෙනා සිල් ගන්නවා. එතකොට බොරු කියන එක්කෙනා එයින් ආත්මය දෙනවා. බොන එක්කෙනා නවත්තනවා. සීය නැති එක්කෙනා සීයෙන් ඉන්න පුරුදු වෙනවා. වීරියෙන් ඉන්න පුරුදු වෙනවා. මේව පුරුදු කරන්න පටන් ගන්න උත්සාහාති. දැන් මට ආශාව තියෙන්නේ මොකන්ද? මේ ධර්මය අවබෝධ කරගන්නයි. දැන් මේ නුවණින් විමසනකට විමසනකට තේරෙනවනේ මෙයාට. උස්සහිත්වා තුලේති උත්සාහ කරන ගමන් ගියා. මොකද කරන්නේ? තුලණය කරනවා. තුලණය කරනවා කියන්නේ ගලපලා බලනවා මෙයාට කොච්චර දුර්ලභ දෙයක්ද මේ ලැබුණේ කියලා. එයා බලනවා ගලපලා මට කොච්චර ලාභයක්ද මේ, මට මේ ධර්මයේ අහුුනේ නැත්තම් මං කොහේද, මට මේ ධර්මයේ ඉගෙන ගන්න හම්බුනේ නැත්තම් මං මොනවද කර කර හිටියේ, මං කොහේද ගියේ, මට මේ ධර්මයේ ලැබිච්ච නිසානේ මට මේ බේරුනේ. මෙයා ගලපනවා තමන්ට ලැබිච්ච මේ ධර්මයේ වටිනාකම. එතකොට දැන් මෙහෙම කිව්වම මට මතක් වුණේ ඔන්න එක රටක සංගමයක් තියෙනවා මේ ඉක්මනින්ම විමුක්තිය කරා යන. ඉතින් මේකට ඉතින් බැඳුණා නෝනලා ටික. සුදු නෝනලා ටික දන්නේ නැහැනේ ඉතින් විමුක්තිය කරා ඉක්මනින් යනවා කියන පස්සේ ඉතින් යනවා. අර මේ වෙල්ලාවේ ගිහී මේ වගේ ඉතින් යනවා. යනකොට ඔන්න දැන් මේගොල්ලන් අහුණා එක කණ්ඩායමකට පූජකයෙක් ඉන්නවා. ඔන්න මේසයක් තියෙනවා. මේසේ මැද්දේ තියෙනවා පීරිසියක් විතර සිදුරක්. දැන් සුදු නෝල්න ටික දැන් වටේ ඉන්න මේ පූජාවක්. මේ ඉක්මන්ට නිවන් කරා යන්න. වඳුරෙක් ගෙනාවා. ගෙනල්ලා මේ අර මේසේ මැද්දේ සිදුර තියෙන සිදුර යටින් වඳුරෙක් ඔළුව දැම්ම උඩට. දාල දැන් අර පූජකයා මතුරද්දි වඳුරා හිර කළා හිට භාජනයකින් ඔළුව වැහුවා. අර නෝල්ලාට දෙනවා මිටි අතට. දැන් අර මතුරනකන් මේ නෝල්ලා මොකද කරන්න ඕනේ? ආරකට ගහන්න ඕනේ ඔළුවට. ගහන්නට දැන් මෙන්න මතුරනවා. මතුරලා මතුරලා ඉවර වුණා. ඉවර වුණා. දැන් සමහර නෝනලා හරි අකමැත්තෙන් මේ කරන්නේ. කරන්න දෙන්න එතනට ගියාට පස්සේ කොහොමරි දැන් කරන්නේ? බැඳිලානේ දැන් මේ සංගමයට. ඊට පස්සේ දැන් අඬ අඬ ගහනවා. අර මිටි. ඊට පස්සේ මතුරලා ඉවරලා බැලුවා. භාජනය අයින් කළ බලනකොට ඔළු කටු කුඩු කුඩු වෙලා. අර වඳුරගේ ඊරෝසාරයා මතුර මතුර මොකද කරන්නේ? හැන්දක් ගත්තා. අරගෙන අර මොළේ ලොඳ හැන්දින් ගත්තා. අරගෙන දැන් ඔක්කොටම දැන් කවනවා. දැන් සුදු නෝන කෙනෙක් ආඬ ආඬ මේක කනෝ. ඉතින් අහනවා ඒක වීඩියෝ කරපු එක්කෙනා අහනවා ඔබ මොකද මේ අඬ අඬා කන්නේ? අනේ මට මේ අඬ අඬා හරි මම මේක කෑයේ මට නි ඉක්මන්ට මේ සංසාරෙ මිදින්න. අන්න බලන්න විමුක්තිය හොයන්න මිනිස්සු ඉන්නවා. මේ ජීවිතෙන් නිදහස් වෙන්න ඕන කියන අදහසේ ඉන්න අය ඉන්නවා. නමුත් ඒක කියන්න පිරිසක් නැහැ. ඊළඟට සමහර ඉන්නවා ඒක කියනවා වැරදි. මාර්ගය දන්නේ නැහැ. එහෙම බලද්දී අපිට පොඩි දෙයක්ද මේ ලැබිලා තියෙන. අන්න තුලනේ කියලා බලන්න ඕන. මේ ජීවිතේ කොච්චර ලාභයක්ද මේ අපිට ලැබුණේ? අනිත් ජීවිතත් එක්ක ගලපලා බලන්න ඕනේ. දැන් සමහර හිතාගෙන ඉන්නේ එහෙම නෙමෙයි. අපි මේ හිමීටි පින්දහම් කරගෙන යනකොට මේ ජීවිතේ පින් ටිකක් කරනවා. ආයේ මොකද කරන්න ඕනේ? මනුස්ස ලෝකේ ඉන්න ඕනේ. මොකද තායි පොඩ්ඩක් පින් කරගන්න. ඊට පස්සේ ආයෙත් ඉන්න ඕනේ. දැන් මෙහෙම යනකොට යා නිකම් ඔටෝ නිවන් කරා යනවා. එහෙමනේ හිතන් ඉන්නේ. කවදාවත් අවබෝධ කරන්න හම්බෙන්නේ නැහැ මේ හිතන අයට. අයියා තුලණය කරන්න දන්නේ නැහනේ. තුලණය කරන්න ඕනේ. තුලණය කරනවා කියන්නේ සංසන්දනය කියලා බලන්න ඕනේ. මේ ධර්මයේ ලැබිච්ච තමාගේ ජීවිතේ ධර්ම නොලැබිච්ච අයගේ ජීවිතයි. අන්න එතකොට මේක මහා ඉහලින් පේන්න ගන්නවා. මේක වටිනාකම තේරෙන්න ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තුලයිත්‍ව පදහති. අන්න සංසන්දනය කර කර වීරිය වඩනවා. පහිතත්ව සමානෝ අන්තිමට යට ඉතුරු වෙන්නේ එකම එක ඉලක්කයයි. මොකද්ද? ධර්මය අවබෝධ කරන්න ඕන. එතනට ආපු ගමන් එයා ධර්ම අවබෝධය කරා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒ අර දැන් මේ දේශනාව කරන්න හේතුනේ කාගේ පටලවිල්ලක්ද? අර අස්සජී පුනබ්බසුක. ඒ දෙන්නා පෙන්නවා බුදුරජාණන් සමාණින් මහණින් මෙන්න මේ ඇත්තන්ට ඒ ශ්‍රද්ධාව නැත. ශ්‍රද්ධාව නැති නිසා කලන මිතුරන් සොයාගෙන යෑමක්ද නැත. කලන මිතුරන් සොයාගෙන යෑමක් නැති නිසා කලන මිතුරන් ඇසුරක්ද නැත. කලන මිතුරන් ඇසුරක් නැති නිසා සවන් යමු කර ගැනීමක්ද නැත. සවන් යමු කර ගැනීමක් නැති නිසා ධර්ම ශ්‍රවණයක්ද නැත. ධර්ම ශ්‍රවණයක් නැති නිසා මේ ඇත්තන්ගේ මතකයේ තිබෙන බණකුත් නැත. මතකයේ තිබෙන ධර්මයකුත් නැති නිසා අර්ථ විමසීමකුත් නැත. අර්ථ විමසීමක් නැති නිසා අර්ථ අවබෝධයකුත් නැත. අර්ථ අවබෝධයක් නැති නිසා ධර්මයේ හැසිරෙන්න ආසාවකුත් නැත. ධර්මයේ හැසිරෙන්න ආසාවක් නැති නිසා උත්සාහයකුත් නැත. උත්සාහයකුත් නැති නිසා සංසන්දනාත්මකව බැලීමකුත් නැත. සංසන්දනාත්මකව බැලීමකුත් නැති නිසා වීරියකුත් නැත. විප්පටිපන්නාත බික්කවේ මහණෙනි, මේගොල්ලෝ කන පිට හැරිලා ඉන්නේ. හොද පිට නෙමෙයි, කන පිට හරෝගෙන ඉන්නේ මාර්ගේ. මිච්ඡාපටිපන්නාත බික්කවේ මහණෙනි, මේගොල්ලෝ ඉන්නේ මිත්‍යා වැඩපිළිවෙලට බැහැගෙන. බුදුරජාණන් වහන්සේ දෙන්න පෙන්ලා කියනවා, මහණෙනි කීව දූරේ විමේ බික්කවේ මෝග පුරුෂා, මහණෙනි මේ හිස් පුරුෂයෝ මේ බුද්ධ ශාසනයෙන් කොයිතරම් ඈතටද වීසි වෙලා ඉන්නේ. දැන් මේ කොහෙද ඉන්නේ දෙන්නා? එතකොට බුදුරජාණන් වහන්සේ ළඟ බඹයක් දුරින් නෙමෙයි ඉන්නේ. පෙන්ලා කියන කොයිතරම් ඈතටද වීසි වෙලා ඉන්නේ මේ පොඩි කරුණට. මොකද්ද පොඩි කරුණ? රාත්‍රී වල ආහාර වල කන්න කීප වෙලාවේ ඒකට මේ කියාපු දෙයට කොච්චර යාට අහිමි වෙනවද? එබඳු භික්ෂූන් ඉන්නේ ඊතරම් ඈතනම් අනිත් අය කොතරම් ඈතද කියලා දන්නෝ දනිති. එතකොට බලන්න තත්ත්වේ. බුදුරජාණන් වහන්සේ දැන මහණෙනි මේකේ පද හතරක් අවබෝධ කරගන්න තියෙන්නේ. මොකද්ද පද හතර? දුක්ඛ සමුදය නිරෝධ මාර්ග චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම තියෙන්නේ. බුද්ධිමත් එක්කිනා අවබෝධ කරනවා. ආමිෂ දායාද කරන ඉන්න කෙනෙකුට නම් ඒ ක්‍රමයේ ගැළපෙනවා කියනවා. අපිටත් කොටසක් දෙන්න, අපිත් කරන්නා කියලා. මේක එහෙම නෑ කියනවා. මහණෙනි තථාගතයන් වහන්සේ ජීවත් වෙන්නේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තික්ක එකතු වෙලා නෙමෙයි කියනවා. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා තික්ක එකතු වෙලා නෙමෙයි තථාගතයන් වහන්සේ ජීවත් වෙන්නේ. ඒ නිසා ශ්‍රාවකයෙකුට වමනා කරන්නේ මේකයි කියනවා. මොකද්ද? සත්තා භගවා, භාග්‍යවතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ. ශාවකෝ හමස්මි, මම ශ්‍රාවකයා වෙමි ජානාති භගවා භාග්‍යවතුන් වහන්සේ දන්නාසේක අහං නජානාමි නාහං ජානාමි මම දන්නේ නැහැ අන්න එතන කියනවා ශ්‍රාවකයා ඉන්න ඕනේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි ශ්‍රාවකයා කොහොමද ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා සද්දස්ස භික්ඛවේ ශාවකස්ස සත්තු ශාසනේ පරියෝගාය වත්තතු රුම්බණියං සත්තු ශාසනං හෝති ඕජවන්ත මහණෙනි මේ ශාස්ත්‍රු ශාසනයේ තුලට පැමිණිච්ච ඔය ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකයා ඒ විදියට කටයුතු කරනකොට හොඳට තෙත බරිත වෙලා වැඩෙන්න පටන් ගන්නවා එතකොට ශ්‍රාවකයෙක් තෙත බරිත වෙලා වැඩෙන්න නම් මොකද්ද තියෙන්නේ ඔන්නෑගේ ආකල්පේ සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ තමයි මාගේ ශාස්ත්‍රුන් වහන්සේ ශ්‍රාවකෝ හමස්මි මම ශ්‍රාවකයා වෙමි ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ දන්නාසේක නාහං ජානාමි මම නොදනිමි අන්න එතන ඉඳලා කියන මේක පටන් ගන්න. එතකොට ශ්‍රාවකයා මොකද වෙන්නේ තෙත බරිත වෙලා වැඩිනවා කියනවා. දැන් තියෙන්නේ තෙත බරිතල වැඩින්නක්ද? ඇට්ට කුණා වෙලා කර කුට්ටම් වෙලා. තෙත බරිත මොකවත් නැහැ. එහෙනම් මේක වෙන්න ඕනේ මොකද්ද? තෙත බරිතල වැඩිනවා කියන්නේ මෙන්න මේ විදිහට කල්පනා කිරිල්ල. අන්න එතකොට දැන් මේකේ බුදුරජාන් වහන්සේ මේ පෙන්වා දෙන්නේ කවුරු ගැනද? ශ්‍රාවකයෝ ගැන. ශ්‍රාවකෙක් වෙන්න ඕනි. ශ්‍රාවකයාගේ ආකල්පය මොකද්ද? මේ ජීවිතයේදී මේ බුද්ධ ශාසනයෙම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනෙන්න. මං ඒ නිසයි කියන්නේ ඔය බුදු ගාපත නැයි ඉන්න හරියට කවුරුත් බුදු වෙන්නේ නැහැ. මං බය නැතුව කියනවා. ඇයි බුදු වෙන්නේ නැත්තේ? ඇයි අපි සාස්තුන් වහන්සේලා වෙන්න හදනෝනේ? දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ කවුරු වෙන්න කියලාද? ශ්‍රාවකයා වෙන්න. දැන් ශ්‍රාවකයා වෙන්න කැමති නෑ. කැමති කවුරු වෙන්නද? ශාස්ත්‍රුන් වහන්සේලා වෙන්න, බුදු වෙන්න. කවුරු බුදු වෙන්නේ? දැන් ඔන්න බුදු වෙන්න කැමති වෙන එකට දැන් බුදු වෙන්න හදන්නේ කාගෙද? මේ මිනිස්සුන්ගේ පින්වලින්. ඔන්න කියනවා පින් කළා නම් අසවල් කෙනා බුදු වේවා. මිනිස් මොකද කරන්නේ? සාදු කියන ඉතින් මේකට පහදිනවා සමහර නෝන්ලා. පහදිනා අර වැල්වට් ත්‍රිදි කෑලි ගෙනල්ලා ඔන්න බුදු වේවා කියලා සීක්වෙන්ස් වලලා ලස්සන්ට ඔන්න ගිහලා ඉල්ලනවා ගිහලා කාමරවලින්. ඉතින් ලස්සන්ට තියාගෙන ඉන්න මේ ආසවල් ස්වාමීන් වහන්සේ බුදු වේවා. බුදු වෙයිද එහෙම? කොහොම බුදු වෙන්නේද? බය නැතුව මම කියනවා බුදු වෙන්නේ නැත. එහෙම වෙන්න බෑ. අඩු ගණනේ පුරන්න ඕන නම් අපි කියමු පාරමී පුරුණ අදහසක් තියෙනවා කියලා යාට බුදු වෙන්න අදහසක් තියෙනවා කියමු. නිකමටවත් එයා ඒක කියන්නේ නැහැ. ඇයි කියන්නේ නැත්තේ? මිනිස්සු කෙරෙහි කරුණාවෙන්. ඇයි කරුණාව? කියලා ඉවරලා රහිත මිනිස්සු පැහැදුනොත් පැහැදිලා කල්පනා කළොත් අනේ අපිට දැම්ම නිවන් අවබෝධ කරන්න ඕනේ නැහැ. මේ හාමුදුර බුදු වෙන කාලේට අපිත් නිවන් දකිනවා. එතන මිනිස්සු මෙයාගේ වචනයට මිනිස්සු ප්‍රමාදයට පත් වෙන්නේ නැද්ද? ඒ ප්‍රමාදයට පත් වෙනවාට කැමති නෑ. ඇයි කැමති නැත්තේ? මිනිස්සුන්ට ආදරේ. කැමති නෑ. එයා කියන්නේ ඉක්මනට අවබෝධ කරගන්න. එහෙනම් සත්‍ය පාරමිතා පුරන්න ඕන නම් මොකද්ද කරන්න ඕනේ? චතුරාර්ය සත්‍ය කියාගෙන යන එක. ප්‍රඥා පාරමිතා පුරන්න ඕන නම් මොකද්ද කරන්න ඕන? චතුරාර්ය සත්‍ය අවබෝධ කරවලා දෙන එක. වීරිය පාරමිතා පුරන්න නම් මොකද්ද කරන්න තියෙන්නේ? අප්‍රමාදී වෙන්න කියලා උපදෙස් දෙන එක. අන්න එහෙම කරගත්තොත් එහෙමනම් දැන් බුදු වෙන්නේ නැහැ කියලා මං කියන්නේ මොකද? බුදු වෙනවා නම් ඒගොල්ලෝ මොකද කරන්න ඕන? දැන් මේ වෙලায় මම මේක කියාගෙන යනකම් මට උදව් කරන්න ඕන. එහෙමද වෙන්නේ? නෑ. මේවට චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවට කැමති නෑ. නමුත් පින්වතුනි බෝසත්තුරු කලින් කලට මේ ලෝකෙට පහළ වෙනවා. එක්කෙනෙක් පහළ වුණා ලංකාවේ. ඒ තමයි අනගාරික ධර්මපාලතුමා. වෙන කවුරුන් මන්නම් පිළිගන්නේ නැහැ. දැන් ඔය ඉන්නේ හරියට. මම පිළිගන්නේ නැහැ. ඉන්දියාවේ එක්කෙනෙක් පහළ වුණා. ඒ තමයි මහත්මා ගාන්ධි නෙමෙයි. එයා බෝසත්තුරු නෙමෙයි. කවුද? ඔව් කවුද? අම්බෙඩ්කාර් භීමරාව අම්බෙඩ්කාර් කියලා මම මේ බෝසත්වරුන් ගැන චුට්ටක් කියන්න මේ ශ්‍රාවකයේ බෝසතාණන් වහන්සේලාගේ වෙනස හඳුනගන්න. අම්බෙඩ්කාර්තුමා ඉපදුනේ නාග්පූර් කියන ගම්මානේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ අන්ත දිලිඳු නීචම නීච කුලෙ. හැබැයි ලස්සන රූපයක් තිබුණා ඉටි රූපයක් වගේ මේ පුතාට. ඒ කාලේ සුද්ධංග කාලේ ඉස්කෝලවල පන්තියේ කොටස් දෙකක් හිටියා. එක ළමයි කොටසක් තියෙනවා පුටුවල වාඩි වෙලා, අනිත් ළමයි ඉන්න ඕන බිම වාඩි වෙලා. අර පුටුවල වාඩි වෙලා ඉන්නේ කවුද? කුලවන්තයෝ. බිම වාඩි වෙලා ඉන්නේ කවුද? හීන කුලීන අය. ඉතින් අම්බෙඩ්කාර්ගේ අම්බෙඩ්කාර් ළමයා දැන් ඉතින් ඉස්කෝලේ යනවා, බිම වාඩි වෙලා ඉගෙන ගන්න. දැන් ඉතින් ගහනවා, දැන් පයින් ගහනවා, කාල කෙල ගහනවා, සද්දෙනුත් ඉන්න ඕනේ. හීන කුලීනේ. ඉතින් ඔය එනකොට දැන් දවසක් හරිය පිපාසයි මේ ළමයාට. සෙල්ලම් කළා. දැන් ඉතින් හීන කුලී ළමයි විතරේ වෙනම සෙල්ලම් කරන්නේ. දැන් ඉතින් එනවා. එනකොට පොකුණක් තියෙනවා. මේ පොකුණේ වතුර බොන්නේ මේ බ්‍රාහ්මණ ගමකට ආйти පොකුණක්. ඒතර මේ පොකුණේ වතුර බොන්න කැප තියෙන්නේ බ්‍රාහ්මණයන්ටයි හරකුන්ටයි. හීන කුලී නෑ. එතකොට හරකුන්ටත් වඩා පහත්. ඔන්න ඉන්දියාවේ තත්ත්වේ. ඊට පස්සේ අනේ මේ ළමයාට පිපාසයි, මෙයා දන්නේ නැහැ. ඉතින් අවුරුදු 9000 ක පොඩි දරුවෙන්නේ ගියා. වටපිට බැලුවා, කවුරුත් නැහැ. ගත්ත වතුර දෝතක් බිව්වා. බිව්ව තමයි. 100 කෙනෙක් දැක්කා. දැකලා අනිත් කට්ටියටත් කතා කළා. මම හැරමිට යනගෙන ආවා දැන්. ඇවිල්ලා මොකද කළේ? මේ පොඩි දරුවට සිහි නැති වෙනකම්ම ගැහුවා. ගහලා ගහලා ගහලා ලී කෝටු වලින් අදගෙන පැත්තකට දැම්මේ. අතින් අල්ලන්නේ නැහැ. ඇයි? කිලුටු වෙයි කියලා. ඔන්න ආරංචි වුණා. ඉතින් දිමාපිය වෙලා අඬාගෙන මේ ළමයා එක්කන් ගියා. බැන්න හොඳටම. දිමාපියොත් බැන්න. ඊට පස්සේ මේ ළමයා ගිහිල්ලා අකපදයක් කළාට. දැන් මෙයා ඉගෙනීමට හරීම දක්ෂයි. දැන් එතකොට කෝටි සංඛ්‍යාත ජනකායක් ඉන්දියාවේ පෙළෙනවා මේකෙන්. මේ කුලහීන තත්ත්වෙන්. මේ කුලහීන තත්ත්වෙට මේ මිනිස්සුන් ඇදලා දැම්ම බමුණු ටික. සමහරට ඔය අය පැරණි බෞද්ධයෝ. ඊට පස්සේ ඔන්නේ සුද්ධංගේ කාලේ තිබුණා මැට්‍රිකියුලේෂන් කියලා විභාගයක්. මේ විභාගේ එනකන් දැන් මේ ළමයා අමාරුවෙන් අමාරු බිම වාඩි වෙලා බිමම ඉගෙනගෙන බිම වාඩි වෙලාම විභාගෙත් ලිව්වා. ඉන්දියාවෙන්ම පළවෙනියා වෙලා පාස් වුණා. ශිෂ්‍යත්වයක් හම්බ වුණා එංගලන්තෙට. එංගලන්තෙට ගියා විතර ඉන්දියන් ඇඳුම අතහැරියා. අතහැරලා කල්ලි සංකෝට්ට අඳින්න පටන් ගත්තා. ඊරස් මෙයා ඉගෙන ගත්ත එහි විශ්වවිද්‍යාල හොඳට ඉගෙනගෙන මෙයා PhD උපාධි දෙකක් කළා. ආචාර්ය උපාධි දෙකක් කළා. ඊරවසින් ආයි ඉගෙනගෙන ඉවරලා ඉන්දියාවට ආවා. ඇවිල්ලා බොම්බායි විශ්වවිද්‍යාලෙට ගුරුවරයෙක්ට ඇතුළු වෙලා පන්තියට ගියා උගන්වන්න. ඉගෙන ගැනීමට ළමයි නැත. ඒ මොකද ළමයි නැත්තේ? කුලහීන ගුරුවරයෙකුගෙන් අපිට ඉගෙන ගන්න බෑ. ඔන්න තත්ත්වය. කොච්චර පීඩාවකට පත් වෙලාද මිනිස්සු ඉඳලා තියෙන්නේ. ඉතින් මෙයා මොකද කළේ? දැන් ඔය අතරේ ගාන්ධිතුමා ඉන්දියාව බේරගන්න නිදහස් සටන කරගෙන යනවා. එතකොට ඒකටම හේතු වෙලා හිටියා මොහමඩ් අලි ජින්නා. මුස්ලිම් ආයතන වෙනම ස්ටේට් එකක් කිල්ලුවා. මියා කල්පනා කළා මේක හරියන්නේ මගේ මිනිස්සු ටික මම බේර ගන්න ඕනේ. මම මේ කුලයේ කෙනෙක්. මම බේර ගන්න ඕනේ කියලා මියා කිව්වා. හරි. මමත් මේ සරණට එකතු වෙනවා. හීන කුලීන අයට වෙනම රාජ්‍යයක් අවශ්‍යයි. දැන් ඉතින් මියා ගෙනියනවා සටන. කොහොමද ගෙනියන්නේ? ආයුධ සන්නද්ධවද? නෑ නෑ නෑ. කුඩු බිස්නස් කළාද? නෑ. දැන් LTT ගෙනේ මේ ක්‍රමයටනේ. මම කිව්වා මේ අන්න මනුෂ්‍ය ධර්මත් එක්ක මියා ගෙනියන්නේ. ඊට පස්සේ මොකද වුනේ? දැන් ගාන්ධිතුමා දැක්ක ඉන්දියාව දැන් කෑලි කෑලි කැඩෙනවා. ගාන්ධි මහත්මා ගාන්ධිතුමා මොකද කළේ? උපවාසයක් පටන් ගත්තා. අම්බෙට්කාර් ඔය අදහස අතාරින්න ඕනේ නැත්තම් මම උපවාස කරනවා මැරෙනකන්. දැන් අම්බෙට්කාර්ගේ පැත්තට ඉන්නවා ලක්ෂ සංඛ්‍යාත ජනකායක්. කෝටි ගණනක් ඉන්නවා. ඊට පස්සේ මොකද කළේ? දැන් ඔන්න ගාන්ධිතුමා උපවාස කරනවා දිගටම දැන්. දැන් ඔන්න ගාන්ධිතුමා එන්න එන්න දුරවල වෙනකට දැන් ඉතින් නෙහෙරු ඊළඟට ඒ කාලේ හිටපු ඒ සටනට මෙයාවිච්ච සීලම බ්‍රහ්මන්න කුලීන නායකයෝ ඔක්කොම මොකද කළේ? ඔක්කොම ගියා මල් අරගෙන අම්බෙඩ්කාර් හොයාගෙන. අම්බෙඩ්කාර් වාඩි වෙලා ඉන්න පුටුවේ අම්බෙඩ්කාර්ගේ කකුල් දෙක ළඟ මල් තිබ්බා. තියලා වැන්දා. අනේ ඔබතුමාගේ අතේ තියෙන්නේ මහත්මා ගාන්ධිගේ ජීවිතේ. බේරලා දෙන්නේ. අන්න බෝසත්තුරු අතෑරියා ඒ අදහස. හරි හරි මං අතාරිනවා මේක කිව්වා. අතෑරලා කෙලියම ගිහිල්ලා කැඳ ටිකක් පෝල මහත්මා ගාන්ධිව බේරගත්තා. ඊට පස්සේ ඔන්න අම්බෙඩ්කාර්ට විවාහයක්. අම්බෙඩ්කාර් සුපිරි බමුණු පැලැන්තියකින් විවාහයක් කරගත්තා. ඔන්න එතෙන්ට දුන්නා වැඩේ. ඊට පස්සේ දැන් කට උත්තරත් නෑ මිනිසුන්ට. ඔන්න හීන කුලීනයන්ට තිබිච්ච ඉන්දියාවේ අන්තිමට ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යතුමා උනේ කවුද? අම්බෙඩ්කාර්. ඔන්න ඉන්දියාවේ නිදහස ලැබුණා. ව්‍යවස්ථා සම්පාදක අමාත්‍යතුමා වුණා. ඊට පස්සේ අම්බෙඩ්කාර් තුමා මොකද කළේ? දැන් ඉගෙන ගන්නවා. ඒ අතර ඉගෙන ගන්නවා එයා. ඉගෙන ගන්නකට දැන් එයා ඉගෙන ගන්නවා එක එක ආගම්. දැන් එයාට තේරුණා මනුෂ්‍යත්වය මනාකොට ස්ථාපිත වෙලා තිබෙන ලෝකයේ එකම ආගමකයි. එයා තේරුම් ගත්තා. මොකද්ද? බුදු දහම. ඊට පස්සේ මොකද කළේ? එයා ඉන්දියාවේ ධජයට ධර්ම චක්‍රය ඇතුල් කළා. ඉන්දියේ ලාංඡනයේ හැටියට අශෝක ලාංඡනයේ ඉන්දියාවේ රාජ්‍ය ලාංඡනය කළා. අන්තිමට මෙයා ප්‍රසිද්ධ කළා කෙනෙකු ඕනම කෙනෙකුට ලෝකී ආගමක් අවශ්‍යයි, මටත් ආගමක් අවශ්‍යයි. නමුත් මම මේ පහත් ධර්මයක් වන හින්දු ආගම අදහන්නේ නැහැ. මේ කුලවාදී කරපින්නාගෙන සිටින නැකත් කේන්දර නිමිති කරපින්නාගෙන සිටින හින්දු ආගම අවශ්‍ය නැහැ කියලා එයා ප්‍රසිද්ධ කළා. ප්‍රසිද්ධිය කිව්වා. ඊට පස්සේ ආවා ක්‍රිස්තියානි ආය. අවිලා ඉල්ලීමක් කළා මේ අනේ අනේ අපි ආගමට එන්න අපිට ඔය කුල වේදනේ නෑ නෑ නෑ ඕගොල්ලෝ ඉතින් ඕගොල්ලන්ගේ පාඩුවයි. මුස්ලිම් අය ආවා. අවිලා කිව්වා මුස්ලිම් අය අනේ අපි ආගමට එන්න අපි ආගමේ කුල වේදනේ නෑ එන්නේ නෑ කිව්වා. ඊට පස්සේ මේ අම්බෙඩ්කාර් තුමා බැලුවා කොහොමද මේ ධර්මයේ ටික ටික ඉගෙනගෙන ස්වාමීන් වහන්සේ නමක් හොයාගන්නේ. එතකොට මේ කුසිනාරාවේ දැන් වර්තමානයේ බුරුම පන්සල පිහිටා තියෙන තැන පොඩි පොල්ලත් මඩුවක හිටිය හාඳුරු නමක් චන්ද්‍රමුණී කියලා බුරුමෙන් ආපු හාඳුරු නමක්. ඒ හාමුදුරුත් එක්ක හිතවත් වෙලා ඒ ඉඳගෙන මොකද කළේ? ඒ ස්වාමීන් වහන්සේ ළඟ මෙයා කුසිනාරාවේදී බෞද්ධ වුණා. එයා කල්පනා කළා මෙහෙම බෞද්ධ වෙලා හරියන්නේ නැහැ. මගේ පිරිස ඉන්න මම බේර ගන්න ඕනේ ඒගොල්ලන්ව. කියලා මොකද කළේ? එක්තරා වෙසක් පුන් පොහොය දවසක ලක්ෂ පහක ජනතාවක් විශාල පිට්ටනියකට රැස්සලා බුද්ධං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ වුණා. ඊට පස්සේ ලෝක බෞද්ධ සම්මේලනයේ කැඳෙව්වා නේපාලේ. එතකොට ලෝක බෞද්ධ සම්මේලනයේ සභාපතිතුමා හිටියේ ලංකාවේ හිටපු ශ්‍රේෂ්ඨ පඬිරුවනක් බෞද්ධ නායකයෙක් මලල සීකර මැතිතුමා. ලෝක බෞද්ධ සම්මේලනයට රැස් කළා. අම්බෙඩ්කාර්ට ආරාධනාවක් කළා. අම්බෙඩ්කාර් දන්නේ නැහැ මේක. දැන් අම්බෙඩ්කාර් බෞද්ධ නම් මේ අම්බෙඩ්කාර් මොකද කළේ? ලාභ සත්කාර ටයිටල්ස් හොයාගෙන ගියේ නැහැ. මේ කරගෙන ගියා මොකද්ද? මේ හීන කුලීන ජනතාව ගොඩ ගන්න අම්බෙඩ්කාර්ට දුන්න ඒ ලෝක බෞද්ධ සම්මේලනයේ සම්මානයක්. මොකද සම්මානය? බෝධිසත්ව. අන්න බෝසත්වරු. දැන් අපේ රටේ එහෙම නෙමෙයි. දැන් මම කිව්වනම් මම බුදු බව පතන්න කියලා කිවිල්ලෙන් බෙල්ල මොකක්වත් නෑ. ඔබ වහන්සේ බුදු වේවා. එහෙනම් සීක්වෙන්ස් වලින් අර ලස්සන්ට අර සෙට් කළා අර අකුරු එහෙනම් රෙදි කැලිගෙන එල්ලයි නුවණ පාවිච්චි කරන්නේ බලන්නේ නැහැ මේක මොකද්ද මේ මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා පොදව ගන්න ටයිටල් එකක්ද මේ මම බුදු බව පතන කෙනෙක් කියන කරුණ නෑ නේ දැන් උන ආනන්ද මෛත්‍රියාදුර බුදු බව පතනවා කියලා දැන් ප්‍රකටයිනේ නේ හරි සායිබබා අදහන මිනිස්සු කොළඹලා තිනෝ නැද්ද සායිබබා ගැන කතා කරලා තිනෝ කතරගම දෙවියෝ ගැන කතා කරලා තිනෝ කේන්දර නැග නිමිති මේ ඔක්කොම පස්සේ ගිහිලා තිනෝ අම්බෙඩ්කාර් ගැන තිබුණනේ උන්වහන්සේට උගන්වන්න ඉතින් මේ නිසා අපට පැහැදිලිව පේනවා මේ අපි හිතන පිළිවෙලක් නෙමෙයි මේ බෝසත් කියන්නේ බෝසත් කියලා කියන්නේ මේ මිනිස්යාගේ යහපත වෙනින් මේ කඩාගෙන බිඳගෙන යන එක්කෙනෙක් මේ බෝධිසත්ව කියන්නේ අන්න දැක්ක දනගාරික ධර්මපාල තුමා දැක්කනේ කඩාගෙන බිඳගෙන ගියපු හැටි ආන් එහෙම අය ඉතින් ඒ නිසා ඔබට හිතුණොත් දන්නේ මේ ඥානන්ද හඳුරුත් තියෙන මේ කඩාගෙන බිඳගෙන යන්න හදන මේ බෝසත්වරයෙක්ද කියලා බෝසත් කෙනෙක් නන් නොවේ මම මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙමි. ඉතින් ඒ නිසා අපි කවුරුත් එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෝ වෙන්නේ ඉති. ශ්‍රාවක වෙලා මොකද කරන්න ඕනේ? අපි කල්පනා කරන්න ඕනේ ශ්‍රාවකෝ හමස්මි. සත්තා භගවා භාග්‍යතුන් වහන්සේ මාගේ ශාස්ත්‍රුන් වහන්සේය. ජානාති භගවා භාග්‍යතුන් වහන්සේ දන්නාසීක නාහං ජානාමි මම නොදනිමි දැන් ඒක තමයි මම කියන්නේ මනුස්ස වර්ගයාට කරුණාවක් අනුකම්පාවක් දයාවක් තියනවා නම් අපි මේ බුද්ධ දේශනාම මතු කර කර පෙන්වන්න ඕන අනික තමයි දැන් අපි නිකමට හිතලා බලමු දැන් මේ බෝසත් එහෙම කොහොමත් අමාරු වැඩන්නේ අපි ඒක පොඩ්ඩක් අපි ටිකක් එක අතරලා අපි නිකමට හිතමු මෛත්‍රී බුදුරජාන් වහන්සේ පතන එකකම් අපි ගම ඒකට බෝසත් වීම නෙමෙයි ඉන්නේ ශ්‍රාවකෙක් වෙන්නනේ පතන්නේ ඒක ලේසියි කියලා හිතන්නේ දැන් ඔන්න මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 80000 ගිය කලට කොහේද පහළවන්නේ අනුරාධපුරයේද නෑ කැලණියේද නෑ එහෙනම් ඉන්දියාවේ කොහේද බරණැස එකලට නම මොකද්ද කේතුමති එතකොට මිනිස් ආයුෂ අවුරුදු 80ක් වෙන අවුරුදු 80000ක් වෙන කලට දඹදිව කේතුමති නගරේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට දැන් මේ වර්තමාන ලංකාවේ මිනිස්සු ටික මේකේ ඉන්දර සරණ යමින් සුබණකස් සුබනිමීති අදහගෙන මේ නොයේක් විදිහට මේවා කරගෙන ওই දාන පොඩ්ඩක් දීගෙන මේ යන ගමන මේව පිං වැඩි වැඩි වැඩි වැඩි ලස්සන්ට වැඩිලා ගිහිල්ලා ඔටෝමැටික් දැන් කෙලින්ම බරණැසට යයිද ඈ එහෙම වෙයිද වෙන්නේ නැහැ දැන් තියෙන අවස්ථාව මග ඇරුනොත් මිසක් වෙන ලාභයක් වෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේගේ දවස ඔන්න වයසක ජෝඩුව හිඟමනේ යනවා බුදුරජාණන් වහන්සේ දැක්කම ඒක දැක්කම හිනාවක් පහළ වුණා හිනාවක් පහළ වෙච්ච ගමන් උන්වහන්සේගේ දත් වලින් සුදු බුදුරැස් විහිදිලා සිරසේ පැදකුණු කරලා අතුරු දහන් වුණා ආනන්ද හාමුදුරුවෝ දැක්කම ඒක දැකලා හව ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ හිනා පහළ කළේ ඇයි ආනන්ද පේනවා දාන් අර බලන අර වකුටු ගහිලා අර පොල් කටු අරන් අර යන්නේ අර දැලිකුණු පුරෝගන අර ජෝඩු ආචීසියයි දැක්කද කියලා ඇහුවා දැක්කා ස්වාමීනි ඔය දෙන්නාගෙන දන්නවද කියලා ඇහුවා ස්වාමීනි ඔය අර රජගහනුවර හිටපු සිටුතුමායි සිටු දෙවිනාසික ඔය දෙන්නා ආනන්ද මේගොල්ලන්ට සල්ලි තියෙන කාලේ ඕගොල්ලෝ කලි පාටි දාපු එක බිබී හිටියා පාප මිත්‍රයෝ එක්කව කරගෙන හැබැයි ආනන්දේ ඔය දෙන්නා ඒ තරුණ වයසේදී ධර්මයට ආවනම් අනාගාමි තත්ත්වයට හිත දියුණු කරන්න තිබුණා. ඒක අහිමි කරගත්තා. ඔය දෙන්නා මධ්‍යම වයසේදී ධර්මයට ආවනම් சகதாகாமி மட்டமட் ஹிததிவுனு கரண்ட திபுன்னா ஒயதென்னா வைசட்டையாமேதி தரமிட்டாவனன் சோதாபான் வின தத்திர திவுனு கரண்ட திபுன்னா நமுத் மேவன்னகட்டே ஹிததிவுனு கிரியமே குசல் ஒக்கம பிரியிலா தங்கேகுல்லான்ட தரமியாவுவுது கிரியமே குசலதா நேத் இன்னங்கப்பட மேக பேனும் டிகட்டிக வெடியிகனேனேக அன்னிமை மேக மனுச்ச ஜீவிதிதி அப்பட லெபனிக்காக நமுத் தபே பிங்குயைகட் உப்பகார் வினுவா நமுத் மனுச்ச ஜீவிதிதி அப்பட மே லெபன குசலதாவே அப்பி மேகிம் பிரயோஜனேகாத்தி நேத்தங் அப்பி வரதி மாரகுவல் கமங்கலோ முகதவின்னே ஒன்ன அப்பில அப்பிட ஹம்புவினா வடினா பீஜ ஹுதேட் அச்சன்ன கண்ண புள்ளாங் வடினா பீஜ ஹம்புவினோ அப்பிகிம் அம்பையாட் ஹம்புவினாக்கு அப்பிட ஹம்புவினா தேன் அப்பி மேக பெலவேன தெனக்கிட தான்டும் நுப்பெலவுன் தெனக்குது பெலவேன தெனக்கு தான்னது அப்பி மேக கலாக்குட அவ்வி தீலத்தீனு நமுத் மேக திபென்னே சுதுசு தென்னனிவே தம் மேக தியன்னே கால்லாக்குட ஒன்ன அவுவுட வேலி வேலி வேலிகில் முக்கதவேன்னே அரத்திதகத்தே நெத்திவிலாகியில்ல பெலவென்னதி நவச்தா நெத்திவிலாகியில்ல எட்டகுனாவிலா கரக்குட்டங் விலா யனும் அன்ன பாுத்தியன்ட விச்சதே வினும் ஹுந்தட தித்ததியன தெனக, போரதியன தெனக, ஏ அம்பையட்டியைத் அம்மோ முகத வேண்ணி, பெலவின்ன பட்டாங்கரக்கின நிசிகலட அச்சன்னிலைபினோ. அப்பே மனசத்தி வகியிகா, அப்பி புதுரஜானன் வாசிக்கு தரமேட் பேதில்லா, சராவக்கைக்குவிலா, குணனூன் எத்திகரக்கின்னாவுத்திம் குணேன் நேட்ட குணாவிலா, கரகுட்டங் விலாயனா, தங்கர் நாக ஜோடுவுட்டு நீ தெக்கனி, கரகுட்டங் விலாகியா தரமாவோது கிரிமியக்கியாவு நேத்தி விலாகியா முகுத்னே இகினங் அப்பி முகத்து கரண்ணோனே, அப்பி ஹிதேதியனோ குசலதாவையாக மே குசலதாவை அப்பி சதாகாலிக்க அருதா மே ஜீவித்திர கிசி தவசக சத்தராப்பாய நூபதன விதியட்ட சத்தானுசாரி விலா, தம்மானுசாரி விலா மே புதுரஜானன் வான்சேகி சராவக்கு குண்ண திவுனுகரகன அப்ப்பமாதி விலா அபிசியலுதினாத் சதுராரி சத்தி தரமே அவபோதுகரகன்ன வாசாது சாது சாது